එනම් සාධුකාරයක් පවත්වන්න හැම දෙනාම. සමන්ත චක්‍රවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සනන්තු සග්ග මොක්ඛදම් ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කතමං ච වික්ඛවේ සම්මා දිට්ඨි සම්මා දිට්ඨින් අහං වික්ඛවේ ද්වයං වදාමි අත්ථි වික්ඛවේ සම්මා දිට්ඨි සාසවා පුඤ්ඤ භාග්‍යා උපදිවේ පක්ඛා අත්ථි වික්ඛවේ සම්මා දිට්ඨි අරියා අනාසවා ලෝකුත්තර මග්ගංගාති ධර්මීත ලැබ ධර්මය හොයන සදාබරපින්නතුනි පඨිනිකායේ මහා චත්තාරි සක සූත්‍රයේ අඩංගු බුද්ධ දේශනා පාඩයක් මාතෘකා පාඩේ වශයෙන් තමයි මෙන් කියෙන්නේ නැහැ මා මුල සිට අද දක්වා මහා චත්තාරි සක සූත්‍රයේ දේශනා කරන බවක් එහෙන් මේ තියෙන කාරණා දෙක ගත්තම මේ කාරණා දෙක පැය දෙකක් නෙමෙයි හතරක් නෙමෙයි ඕන තරම් වෙලා කතා කරන්න අපට කර්ම තියෙනවා සූත්‍ර දේශනාවකට කොට වෙනවට වඩා එසේ නිදහසේ යාම තුළ ඔබ සිතන දේවල් වලට ප්‍රපිරි ප්‍රශ්න වලට යම් අදහසක් ආවොත් ඒකට පිළිතුරු ලැබීමත් මේ තුළම සිදුවේ ප්‍රශ්න නොනැගුවාට ඒක මට ධර්මස්වණේ කරන සමහරයි කියන දෙයක් දැන් මම දේවල් හිතේ තියාන වාඩි වුණාම අවසානයේ කියනවාට උත්තර හම්බුණා දැන් ආය අහන්න ප්‍රශ්නයක් නැහැ කියලා මම හිතන්නේ ඔබ හැමදෙනාම කිසියම් ආකාරයක සත්‍ය ගවේෂී කරයෝ. යම් දෙයක් ඇසූ පමණින් අතර වෙන්නේ නැතිව තව ඉදිරිය දක්වා සොයාගෙන යන අය. කියන ඔබට කිසියම් ආකාරයක සාංශාරික උරුමනාව පින්වන්තකමක් තිබෙනවා. සමහර විට සාංශාරික උරුම කර උරුම කරගත්තා වූ පුරුද්දකුත් තියනවා වෙන්න පුළුවන්. එනවා අපට අද දවස ගත කරන්න ලැබිලා තියෙන්නේ සුභස ආකාරයට. ඒ පරිසරේනොත් අවුවට ශර නැති දවසක් වීම සහ ධර්මශ්‍රවණයත් වැඩිහිටියන් වශයෙන් දක්කල බිම වාඩි අපහසුකින් තොරව ධර්මය ශ්‍රවණය කරන්න පුළුවන් ආකාරයට ආසන මත සිට කර්ණේශෝණේ ක්‍රන්දකදී මේ ඇතමුන්ගේ ප්‍රසාදයට හේතු නොවන අවස්ථා තියෙනවා. නමුත් අපට අපි ඉන්නේ උස්වේලිකාවක. ඒ වගේම අපි ඉන්නේ සුදු ඇතිරිල්ලක් කෙළූ ගර්භාෂණයක. පැයක කාලයක් නම් බිම වාඩි වෙලා බණ අහලා යන්න පුළුවන් පින්කම් දෙකක් කරන්නේ. නමුත් අපි මේ දවස් පැය හතරක්වත් මෙතන ගත කරනවා. එතකොටයි තේරෙන්නේ බිම වාඩි වෙලා ඉන්න අපහසුව. එනිසායි මගේ නිර්දේශයකුත් එහෙම තියෙනවා මා යම් කෙනෙකුට පුළුවන් නම් මේ පහසුකම යොදා ගන්නයි කියලා ශ්‍රවණාගාරවල පාසල් වල දරුවන් එක්කලා කල්ගත කිරීම තුළ අත්දැකීමෙන් මා දැකලා තිබෙනවා වැඩි දිනාට විමවාදී වී සිටිනාට වඩා මේ ඉරියව්ව පහසු බව. පැයකින් පැය භාගකින් ඇතිවන ධනිෂ්ඨල වේදනාව කොහොමත් ඇති නොවන බව. ඒ නිසා පහසුකින් තොරව ධර්මස්සෝණය කිරීම ලැබුණාම අපහසුව කියලා කියන්නේ කිසියම් ආකාරයක රෝගී තත්ත්වයක්. ඉතින් කියන්නේ දීර්ඝකාලීන රෝගී තත්ත්වයක් හෝ නිට්ටාවට සුව කරන්න බැරි රෝගී තත්ත්වයක් කියන එක නෙමෙයි. නමුත් ඒක රෝගයක් ඇති වෙන්නේ දෙලන කොටස් පිට වෙන්න බැරුව. විනයපත පරිහරණය කරනකොට වැටහෙන දෙයක් තමයි ධර්මදේශනා පිළිබඳව සහ විනය ශික්ෂාපද පිළිබඳව උන්වහන්සේගේ ඉගැන්වීමකට පවතින්නේ. මේ ශික්ෂාපද වළංගු වෙන්නේ නිරෝගී අයට සහ මන්දබුද්ධික නොවන අයටයි කියනවා. රෝගීන්ට සහ මන්දබුද්ධික අයට හැර කියලා කියනවා. හැම එකකම අගමික තියෙනවා. එනිසා අපට එහෙම බුද්ධ ධම්ම සංඝ ගෞරවයෙන් යුක්තව කටයුතු කරන්නේ නම් ඒ කියන තත්වයන් අසමීපයන් ප්‍රතිකර්ම යොදාගෙන වාඩි වෙන එක කාටවත් කරදරයක් වන්නේ නැති බැවින් ශාසනික වශයෙන් සහ පෙරවන්ත කරන ගෞරවයක් වශයෙන් කවුරුත් සලකන්න තිබහ. අපේ ධර්මදේශනාවලදී අපි සවක් කියන මතක වචන වචන කීපයක් තියෙනවා මුලින්. ඒක කියලාම අපි මේ අදාළ තැනට යමු. මෑතදී මා ඉදිරිපත් කළ උදාහරණයක්. දක්ෂ කුසිනියක් පරිශන පවත්තල දීපු කලක් අස්සන්න වැඩි කරන පොහොර මිශ්‍රණයක් හොයනවා. සාමාන්‍යයෙන් පරිශන පවත්තන්නේ එහෙම අය. ඒගොල්ල තමයි ඒක හොයලා බලලා සත්‍යක ප්‍රතිඵල අරගෙන සමාජයට නිර්දේශ කරන්නේ. එතුමන් නිර්දේශ කරනවා මේ පොහොර මේ ආකාරයට නෑමුල් පැලවලට යදුවොත් අස්සන්නේ වශයෙන්ම වැඩි වෙනවායි. එතකොට මේ විද්‍යාඥයාගේ පරිශ්‍රණය පිළිගන්න අය නෑඹුල් පැලවලට යොදා අස්සන්න වැඩි කර ගන්නවා. වැළඳපොළෙන් පොහොර අරගෙන ඇවිදින් කනාට පොල් ගස් වලට සහ මියගිය ගස් වලට යදුවට අස්සන්න වැඩි කර ගන්න වෙන්නේ නැහැ. මේ සමාජ සැකස්මක් පවතිනවා. දැනුවත් හෝ නොදැනුවත් බොහෝ තැන්වල ධර්මදේශනා මියගියට පින් දීම සඳහා ම යොදා ගන්න බවට පෙනෙනවා. දැනුවත් හෝ නොදැනුවත් බොහෝ දෙනා ධර්මයට අවතීර්ණ වෙන්න කල්පනා කරන්නේ ජීවිතයේ ධර්මයෙන් තොරව ගත කරව නැත්නම් ජීවිතේ පශ්චාත් භාගයේ කියලා. නමුත් අපට වැටහෙනවා ඔබ සතු ආර්ථික හැකියාවෙන්, ඔබ සතු බුද්ධිමය හැකියාවෙන්, ඔබ සතු මූල්‍යමය හැකියාවෙන්, ඔබ සතු නෛතිමේ පරිශ්‍රණීමේ හැකියාවෙන් සහ ඔබ සතු අනිකුත් හැකියාවන්ගෙන් ඔබ උත්සාහයේ යෙදෙන්නේ ජීවිතය ජය ගන්න, ජීවිතය සාර්ථක කරගන්න. ඒ එකම පහසුකමක්වත් යොදා ගන්නෑ පරලෝ ජය ගන්න. මේ ජීවත් වීම සඳහා යොදා ගන්න ආදේව. පරලෝ ජය ගැනීම සඳහා බොහෝ විට පින් කිරීම යොදා ගන්නෙ. නමුත් මේ ජීවිතය නැවති ප්‍රශ්නාවලියට පෞද්ගලික දැකීමක් තුළ ඉඳලා ਸਰව සම්පූර්ණ විසඳුමක් ලබා දෙන්නට බෑ. අර කියන බාහිර පස්සකම් එක මගින්. එනිසා ඒ තමන්ට තියෙන හැකියාවන් වලින් විසඳාගත නොහැකි තවත් පවතින ගැටලු ටිකක් විසඳා ගැනීමට තමයි අර කිව පහසුකම් වලට වඩා ඉහළින් ධර්මය ගන්න ඕන. එවිට ජීවිතයටයි ධර්මය අවශ්‍ය වන්නේ. ජීවිතේ ධර්මයේ ජීවත් වෙන්න පටන් ගත්තාම ඒක තාක් ඉක්මනින් ගන්න ඕන කාරණාවක් වෙනවා. එතකොටදී මම ඔබට මතක් කරලා දෙන්නම් පුංචි උදාහරණයක්. දුක දෙයාකාරයි. දුක සමාධිගතයි, දුක චිත්තසංතානගතයි. බෞද්ධරයෙකුට මේ සමාධිගත දුක තේරෙනවා. තේරිලා අධ්‍යාපනය ලබා ගත්තොත්, රැකියාවක් ගත්තොත්, මොදල් හදල් යහමින් ගැවසෙන්නේ නම්, ඉඩකඩන් යාන වාහන, සුදර සම්පත් ආදී මේවත් පවතින්නේ නම් දුකක් නැහැ කියලා කල්පනා කරලා ජීවිතයේ 100%ක් ඒවලෙන් කැප කරලා ඒ ආර්ථික අපහසුතාවන් ජය ගන්නවා. එහෙත් බුදුන් වහන්සේගේ ඉගැන්වීම අනුව නැත්තම් උන්වහන්සේගේ වර්ගීකරණය අනුව මේකේ පොඩි ගැටලුවක් තියෙනවා. ඒ තමයි සමාජගත පවතිනා වූ දුක 16කින් එකකටත් අඩුයි. චිත්තසංතානගත දුක 16න් 15ක ප්‍රමාණයක්. එහෙතර ඔබ සතු හැකියාවන්ගෙන් චිත්තසංතානගත දුක ජය ගන්නට බැහැ. එනිසා අර සමෘද්ධිමත් ජීවිතය ගත කරන අය පවා ජයගෙන තියෙන්නේ 16න් එකක් විතරයි. ඉතුරු 15ට අවතීර්ණ වෙන්න උන්ට බැහැ. අනේ එතනදි තමයි ඔබට වැටහෙන්න ඕන 16න් එකක දුක ජය ගන්නට පූර්ණ කාලීනව ජීවිතය කැප කරන එකේ තේරුම කොහොමද කියන්නේ. තව 16න් 15ක් තියෙනවා ජය ගන්නට. ඒ වෙනුවෙන් ජීවිතේ වෙන කරන්න ඕන කැප කරන්න ඕන නේ. 16න් එකට මොන ජීවිතේ වැය කරපම 16න් 15 අහිමි වෙනවා. නමුත් 16න් 15ට යොමු කළොත් එහෙම 16න් එකක් හිමි වෙනවා. ඒක පිටපත පරිවර්තනක් තියෙනවා. කෙනෙක් යහපත් වෙයි නම්, අවංක වෙයි නම්, ත්‍රිජ වෙයි නම් එහෙම වෙන්න වෙන්න අර 16න් එකක සෝය කියන එක කොහොමද ලැබෙන්නේ කියලා හිතාගන්නවත් බැරි විදිහට හම් වෙනවා. නමුත් 16න් එකේ සෝය හොයන්න ඔබ වංකවන්නේ නම්, සෛරාතික වන්නේ නම්, තවත් විද වැරදි ආකාර ආකල්පයන්ගෙන් නම් කටයුතු කරන්නේ සැටිපොට් වැඩවලින්. එවිට හමුවන්නේ නැහැ ඒක. එතකොට සමාජගත දුක සමහරකට සංසිඳල වගේ පෙනේ. චිත්තසංතානගත මේ දුක මේ නිසා තවදුරටත් වැඩි වෙනවා. එහෙනම් මේ මනස පිළිබඳව සිත පිළිබඳව තියෙනා වූ විස්තර කරන්න අවශ්‍ය නැති හේත් විසඳුම් ලැබෙන ගැටලු. මේ නිසා අපි මේ ධර්මදේශනාවන් කරනු ලබන්නේ ජීවිතයේ වඩා නිරවුල් කර දෙන, වාසනාවන්ත කර දෙන අරමුණෙන් යුක්තව. ඔබ හොයන්නේ සැප නම්, ඒ සැප හොයා ගැනීමට ධර්මයේ නම් වූ නිරෝධයක් එකතු කරගන්න විට ඔබට මේ වෙන දේවල් ලැබේවි. මේ කරුණ පැහැදිලි කිරීම අරමුණු කරගෙන තමයි මම සම්මා දිට්ඨි දෙකක් ගැන කතා කරන්න කල්පනා කළේ. දැන් ඔබ මා පාසල් හෝ දහම් පාසල් ගිය අධ්‍යාපනයේදී ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ආධාරණ විට සම්මා දිට්ඨි මුලින්ම තියෙන බව සායක අපට කඩපාඩම් වෙලා යහපත් දැකීම කියලා සිංහල වචනයකට උඩට පාඩම් වෙලා තිබෙනවා. මා දන්නේ මේ අධ්‍යාපනය තුළ ඊට එහා ඒ පිළිබඳ හොයපු කෙනෙක් ඉන්නවද කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ වික්ෂුන් වහන්සේ රාමතල දේශනා කරන්නේ මානෙ කුමක්ද මේ සම්මා දිට්ඨිය කියලා කියන්නේ. කතමංච වික්ඛේ සම්මා දිට්ඨිය. ආරම්භයේම වහන්සේ වදාරනවා සම්මා දිට්ඨින් අහං වික්ඛේ දයං වදාමි. මානෙ මම මේ සම්මා දිට්ඨිය එකක් නෙවෙයි ආකාර දෙකක් ප්‍රදේශනා කරනවා. මෙන්න මේ දෙකේ ඉන්නේ කවුද? දෙකට ලැබෙන්නේ මොනවද? දෙකේ පරතරය කොහොමද? පළවෙනි එකෙන් දෙවෙනි එකට යන්නේ කොහොමද? සමාධිය කොතනද ඉන්නේ? මේක විග්‍රහ කරන්න මීට වඩා අමතර ධර්මදේශනාවක් සමාප්‍රකාරවක් නැහැ. මම හිතනවා ඔබ බෞද්ධ කියලා පරපුරේ. පෞපියන් බෞද්ධ නිසා ඔබට බෞද්ධකම ලැබුණයි කියලා. මට නම් ලැබුණේ එහෙමයි මුලින්. ඊට අමතරව සමහරට ඉන්න පුළුවන් වෙනත් සමයේ ඉඳලා බෞද්ධ විචාරය ඉතලනේ මේ පසුබිම තුළ ගමන් කරන අපිට මෞර්තිය පාසලේ බුදු ධර්මයේ විෂය දහම් පාසලේ මේ විෂයන් මගින් ලබා දෙන දැනුම තමයි සෞඛ්‍ය කියලා දෙකක් පවතිනවා. සෞඛ්‍ය ජීවිතේ දුකටපත් වෙන සිද්ධ වෙනවා. එහෙම ජීවත් වෙන්න ඕන පව කරන්න නැතුව කියලා තමයි අපට සාමාන්‍යයෙන් අපිව යහමඟ යවන්න කැමති හැම කෙනෙක්ම පාහේ උපදෙස් දෙන ලබන්නේ. එතකොට එතන තියෙනවා දැකීමක් යහපත්. ඒ දැකීමට තමයි කියන්නේ භවගාමී සම්මාදිට්ඨිය, දසවස්තුක සම්මාදිට්ඨිය, කම්මස්සපතා සම්මාදිට්ඨිය කියලා. ඒක අපි විග්‍රහ කරගන්න ඕනේ. ඇයි එහෙම කියන්නේ කියලා. භවගාමී. භවගාමී කියන එකේ තේරුම භවයේ ගමන් කරන්න හේතු වෙන. භවගාමී කියන වචනේ ගත්තාම නිරි තිරසංකප්ත භවගාමී වල සම්මාදිට්ඨියෙන් යන දේවල් නෙවෙයි. ඒක නිත්‍ය අදෘෂ්ටියක් නිසා යන දේවල්. නමුත් මිනිසුන් අතර සෞදුර්භාග්‍ය සම්පන්න හෝ සෞභාග්‍ය සම්පන්න වීම, දෙවියන් අතර අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය වීම හෝ රූපී අරූපී ගත්තම ඒ කොටසේ බබතලවල උපත ලැබීම කියන මේ කාරණා ඔය කම්මස්සකත සම්මාදිට්ඨිය තුල ලඟා කරගන්න පුළුවන් දේවල්. එර්තව අපි තව වචනයක් කියමු. අපට වැටහෙනවා, ඔබට වැටහෙනවා රජේෂේදී කිසියම් ආකාරයක වරදක් කළොත් ඊට දඬුවමක් හිමිනවා. යම් මෙහෙවරක් කළොත්, ප්‍රශස්ත මෙහෙවරක් කළොත් ප්‍රසාද දීමනාවක්, උසස් වීමක්, ප්‍රශංසා ලිපියක් හමු වෙනවා. මේ ඔබ පිළිගත්ත ඔබට ලැබෙන දෙයක් නේ. එතකොට ක්‍රියාකලාපයේ ව්‍යාකාර වුණාම ඒකට ප්‍රශංසාවක් නින්දාවක් හිමි වෙන එක සමාජයේ පවතින දෙයක්. මෙයම තමයි මිනිස් මනස සම්බන්ධ කරලා මෙලව සහ පරලෝ වශයෙන් සම්බන්ධ කරලා බුදුජානන් වහන්සේ වදාරන්නේ. දුක් පිනිස, අහිත පිනිස, අවැද පිනිස පවතින දේවල්. ඒවත් අකුසල කර්ම. ලෞකික වශයෙන් සැප පිනිස, වැඩ පිනිස, මෙලව පරලෝ හිත සූපාසන දේවල්, ඒවත් පුණ්‍ය කර්ම. එනම් අකුසල කර්මයන් බැරි වී සිදුණත් හිතාමතා ලෝකවට නොකරන අර පුණ්‍ය ධර්ම කියන පැත්ත ජීවිතයට පුරුදු කරගත්තා වූ අයට තියෙන දැක්මට තමයි මේ සම්මා දිට්ඨිය කියලා කියන්නේ, දසවස්තුක සම්මා දිට්ඨිය කියලා කියන්නේ. තවත් එකට වචනයක් යදනවා කර්මඵල පිළිබඳ විශ්වාසය කියලා. කර්මඵල පිළිබඳ විශ්වාස නම් එහෙනම් ඵලය හයහපත් එකක් පැත්තට නැඹුරු වෙන්නේ නැති නිසා තමයි අක්ෂර කර්මයන් ඉදිරියට වෙන්නේ. ඵලය යහපත් එකකට කැමති නිසා තමයි යහපත් කර්මයන් කරන්නේ. ඒක තව පොතපත ඉදිරිපත් කරන වචනයක් තියෙනවා. දස වස්තුක කියන වචනෙන් පෙන්නන්නේ කාරණා 10ක් පිළිබඳ විශ්වාස කිරීම කියන එක. අත්ති දින්නම් ආදි වශයෙන් පටන් ගත්තාම සිංහලෙන් එකට තියෙනවා. දානීය විපාක ඇත, සීලීය විපාක ඇත, ත්‍යාගීය විපාක ඇත, බුද පූජාවන් විපාක ඇත, කුසල අකුසල කර්මයන් විපාක ඇත, මාත කර්ම ප්‍රස්ථානයන් විපාක ඇත, ත්‍යාග කර්ම ප්‍රස්ථානයන් විපාක ඇත, පෝපාතික උපදිනා සත්‍යයක් ඇත, සත්‍ය රසක් පටගත් මහාන බවුණන් ලෝහිය ඇත ආදී වශයෙන් තව එකක් බැරිෙන්නේ නැති ඔය දෙක. මේ ඇත කියන එකෙන් පෙන්නන්නේ මාත කර්ම ප්‍රස්ථානයන් විපාක ඇත. පරලොවක් ඇත. ඒකෙන් පෙන්නන්නේ එහෙම තිබෙනවා නම් මේකට තමන් වද කියනවා. වගකීමේදී සමාත එහෙමනම් ඒකට ඒවායේදී යහපත් දේවල් ලැබුණාම අයහපත් දේවල් හිමි වෙන තැනටපත් වෙනවා නම් වගකීම පිළිගත්තා වෙන්නේ නැහැ. අන්න වග කියනවා කියන එකෙන් තමයි මේ සමාජය විෂම් ආකාරයක අර අයහපත ප්‍රතික්ෂේප කරන කේසක් බවට පත් වෙන්නේ. ඒ මෙලෝ පවතින අවශ්‍ය ධර්මයක් වශයෙන් පැහැදිලි කරලා දරනවා ගැඹුරු ධහමට යන්න මැත්තේ. ඒ නිසා ඒක පතපත් සඳහන් කරව ලබන්නේ ලෝකපාලක ධර්ම කියලා. හිරියොතප්ප කියලා කියනවා නැත්නම් පවට ඇති ලැජ්ජාව සබය කියලා කියනවා. ඒ දෙක තියෙනකොට මේ ලෝකේ පරිහානියටපත් වීමට තියෙන දොරවල් බොහෝ විට වැසෙන බව සහ ඔය මාපිය දූ දරු සම්බන්ධතාවල තියෙන යහපත් සම්බන්ධතාව පවතින බව. එහෙම නැත්නම් මව සහ දරුවා කියා පියා සහ දියණිය කියා මේ සම්බන්ධයන් පවතින්නේ නැහැ කියලා සතුන් අතර වගේ වෙනවයි කියලා සඳහන් කරනවා. දැන් මේ කියපු වචන ටික ඔබ දන්නවා. මෙතනින් එහාට මේක තව ටිකක් මට විග්‍රහ කරන්න තියෙනවා. මේ සම්මාදිට්ඨිය තුල ඉන්නේ පුද්ගලෙක්. නැත්නම් මේ සම්මාදිට්ඨිය තුල ඉන්නේ පුතග්ජනෙක්. එනිසා පෘථග්ජනයින්ට තියෙන සම්මාදිට්ඨියක් තමයි මේ දසවස්තු සම්මාදිට්ඨිය කියලා කියන්නේ. ඉතින් ඒක තුළ වෙනත් ආගම්වල වගේම අපේ බුදුසමය තුළට කිසියම් ආකාරයක සංවර ප්‍රතිපදා ඉදිරිපත් කරලා තිබෙනවා. පංච පාපයෙන් ඉවත් වීම හේවත් පංච ශීලය, පොදිනෑන දිනක ඊට වඩා ඉහළට ගිය අෂ්ටාංග උපෝසථය, එමත් නැත්නම් ගහට්ට දස සීලය, එසේත් නොවන්නේ නම් සාමණේර සීලය සහ උපසම්පදා සීලය. මේවා ඔබ පිළිගන්න එකට එකක් ශික්ෂාපද මට්ටමින් ගැඹුරක් තියෙනවා. උසස් බවක් පවතිනවා. එසේනම් සීලේ විපාක ඇත කියන කාරණේදී සිල්වත් වුණොත් ඒ පුද්ගලයාට ඒකට විපාක අන්න ඊට වඩා හොඳින් පවතිනවා. එහෙත් මේ සමාජයේ තේරුම් නොගත් දෙයක් තමයි මේ සියලු දෙනාම ඉන්නේ දසවත්තුක සම්මාදිට්ඨිය කියන එක. පංචසිල් රකින්න කෙනා පුතග්ජනන දසවත්තුක සම්මාදිට්ඨිය. අටසිල් රකින්න කෙනා තාමත් පුතග්ජනන දසවත්තුක සම්මාදිට්ඨිය. සාමණේර සානන්දයන් වහන්සේ තාමත් පුතග්ජනන දසවත්තුක සම්මාදිට්ඨිය. උපසම්පන්න වික්ෂුන් වහන්සේ තාමත් පුතග්ජනන දසවත්තුක සම්මාදිට්ඨිය. මෙන්න මේක තමයි මේ සමාජයේ තේරුම් මරන් නැත්තේ. ඒ නිසා අපි මේ අනුගමනය කරන රටේ පවතින ප්‍රතිපදාවන් තුළ පුද්ගල සංවරයක් තමයි පවතින්නේ. පුද්ගලයා මුල් කොටගත් සංවරයක්. ඒ වගේම මේ විනය වෙන මෙහෙම දෙයක්. මම මේ විනය ගැන කතා කරද්දී වචනයක් ඔබට පැහැදිලි කරපස්සේ දෙන්නම්. හොඳින් තේරුම් ගන්න මේ දේවල් කලබල වෙන්නෙත් නැතුව අරත්ත ගන්නෙත් නැතුව. විනය කියන එක ඔබට පාසලින් පොත්පුඩක් අරගෙන ලැබෙන මට නම් අහන්න ලැබුණේ එහෙමයි. ගුරුවරයා ගුරුවරයෙක් ඉන්නවා සිසුන්ගේ හික්මීම පාලනය කරන්න මේ බාර. ඒ විනය කියන වචනේ ආවේ වුණාට විනය පිටකින් නැත්තම් ධර්ම විනය. මෙතන මේ විනය ආකාර කීපයක් තියෙනවා. ශික්ෂාපද විනය. ගිහි විනය. පැවිදි විනය. අන්න ග්‍රහස්තව සයාකාර සම්බන්ධතා මනාව පවත්වාගෙන යමින් ඔබ යහපත් ජීවිතයක් ගත කරන්නේ නම් පරාභව සූත්‍රයේ යග්ගපද්ද සූත්‍රයේ සිංහලවාද සූත්‍රයේ සඳහන් උපදේශ පරිදි ඔබට පුතග්ජන භාවය තුළ තියෙන ගිහිණයක්. ශික්ෂාපද ආරක්ෂා කරන උපසම්පදා ශීලයක් ආරක්ෂා කරන්නේ නම් අපේ ගෞතම ස්වාමීන් වහන්සේලා ඊට වඩා උසස් විනයක් ඇතන පවතිනවා ශීලයකුත් පවතිනවා. ඒකට කියනවා පැවිදි විනය කියලා. ඔබ පොය දවසට ධම්මාකාරයේක වැඩියෙන් ශික්ෂාපද සමාදන් වෙලා සංවරවන්නේ නම් ඒකට ශික්ෂාපද විනය කියලා කියනවා. තාමත් මේ ගිහි විනය හෝ මේ පැවිදි විනය හෝ මේ ශික්ෂාපද විනය හෝ නැති දෙයක් තියෙනවා. අපි ගනිමු මේක කොතනින්ද කියලා. ආරම්භත නික්ඛමත යොඤ්‍යත බුද්ධ ශාසනේ දුනාත මච්චනෝ සේනං නලාදාරම කුඤ්ජෝ. බුදුන් වහන්සේගේ නිර්දේශ ඉගැන්වීම ආරම්භ කරන්න පවත්වාගෙන යන්න යෙදෙන්න හිහි බටදන වලින් සෑදූ ගයක් කඩා විසුණු විසුණු කරන ඇත්රාජියෙක් මෙන්. එතන ඇත්රාජිය ධර්ම විනය තේරුම් ගත්ත කෙනා බටදනු කෙලෙස් සහිත ස්වභාවය තමන් දිහිපේ. ඒතකොට ඇත්රාජියට බටදනු බටදනු එච්චර ලොකු දෙයක් නෙවෙයිනේ. කොයි වගේද? යෝ ඉමස්මින් ධම්ම විනයේ අප්‍රමත්තෝ වේසති. යමෙක් මෙම ධර්ම විනයෙහි අප්‍රමාදව වාසය කරන්නේ නම් මේ යෝ කියන වචන ගැන සැලකිලිමත් වෙන්න. ඒ සර්වනාමයක්. ඒ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පමණක් නොව කාම භෝගී ජීවිත ගත කරන බ්‍රහ්මචාරී ජීවිත ගත කරන ඉදාපතේ විදිහේ හැටියට නම් මේ කුලක අටසමක් අදාළයි. යමෙක් යමෙක් කියන්නේ යෝ වික්ඛු නෙමෙයි. යමෙක් කියන්නේ යෝ වික්ඛුනි නෙමෙයි. ඕනෑම කෙනෙක් යමෙක්. යමෙක් මෙම ධර්ම විනයෙහි අප්‍රමාද වන්නේ නම් පමණයි පහය ජාති සංසාරය. මේ සසරේ නැවත තියෙන ඔබ තාපහැර ළමා දුක් කෙලවර කරන්නේ. ඒ නිසා මතක තියාගන්න විනයේට එහා ගිය විනයක් තියෙනවා. පැවිදි විනයට එහා ගිය විනයක් තියෙනවා. ශික්ෂාපද විනයට එහා ගිය විනයක් තියෙනවා. ඒකට කියන්නේ ධර්ම විනය. අවාසනාවකට මේ තේරුම් නොගත් සමාජයේ අර විනයන්ට සීමා වෙලා එක්ක ගිහි විනයට, එක්ක පැවිදි විනයට, එක්ක ශික්ෂාපද විනයට. මේ ගිහි විනය, පැවිදි විනය, ශික්ෂාපදේ ඉන්න එක තමයි අපි කතා කරන්නේ දසවස්තුක සම්මාදිට්ඨිය කියලා. පුතග්ජන ස්වභාවය ස්වභාවය කියන එක. එතකොට මේ නිසා තමයි අපට බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයෙන් ලබා ගන්න ඕන හික්මීම නැති බැවින් අපි පරලෝ ජීවිතයේ ජයගැනීමේ අදහසින් යුක්තව මීට වඩා යහපත් ජීවිතයක් සඳහා පරලෝ යන්න නොයසේ නම් අනාගත බුදුරජාණන් වහන්සේ හමු වෙත නිවන් අවබෝධ කර ගන්න දක්වා ජීවත් වෙන්න නොයසේ නම් මරණයෙන් මතු තියෙන නිවනක් හොයන්නට මං පෙත් සාදාගෙන තිබෙනවා. මා ඔබට ඉදිරිපත් කරලා තිබෙනවා උපමාවක්. මේක පසුගිය විශේෂණයකත් මම මතක් කළා. ළමා කාලයේදී අපේ මව්පියන් අම්මලා ළඟ තිබිච්ච පුංචි නිර්මාණයක් ආශ්‍රයෙන් දැකගත්ත දෙයක්. මේක ඒක නොගත්තත් ගන්න පුළුවන් නේද? ඔය ළමා පුවත්පත්වල පවතිනවා පුංචි ප්‍රතිලිතාවක් ආරම්භ කරලා. මේක ඉරි ගහලා තියෙන හැම තැනකම. ඇතුළේ මේ දොරටු හතරක් පහක් විතර තියෙනවා. කියලා තියෙනවා යටින් මේ මැස්සාට මලට යන පාර සොයා දෙන්න කියලා. එයා දොරටු හතරක් පහක් තිබුණට හතරකින්ම ගියාම අතරමඟ නතර වෙනවා කිසිහම මාවතක් නැහැ. එකක් විතරයි එහෙමයි කර කියලා යන්න තියෙන්නේ. ඒ මාවත හරියට ගත්තොත් විතරයි යන මලට යන්න පුළුවන්. මේක මා පැහැදිලි කළේ වංග ගෙඩිය කියලා. ඒ අපේ මේ වංගුලිය තවස්සක් ඉඳ කිය බෝසත්තුමා සම්බන්ධ වංගුලිය නේ මා කුඩා කලදු තුන් කියලා. ඒ අපේ අම්මලාගේ ආච්චි අම්මලාගේ වර්තමාන විචිත්‍රයට පෙර අමුත්තන් සඳහා සංග්‍රහ කිරීම සඳහා ප්‍රවේශම් කර තිබිච්ච පැදුරක් තුළ තිබුණ දෙයක්. ඒක කියන්න ඕන අලුත් අයට දැනගන්න. ඒ පැදුරු තුනක් මගේ සිද්ගත්ත තවත් දේවල් තිබුණා. ඒ සිද්ගත්තේ මනසට මට ඒක තේරුම් ගන්න පුළුවන් නිසා. එකක තියෙන අධිකාර වැඩලුවාම 1 2 3 4 කියලා මට ගණන් කරන්න පුළුවන් ඉලක්කම් 55ක් පැදුරේ ලියලා. තව එකක තියෙනවා ඉංග්‍රීසි අකුරු 26 ABCD කියලා ඉස්සර දක්වා ඒකත් කියව ගන්න පුළුවන්. මේ දෙක අතර විශාල රවුමක් තියෙන මැදක් තියෙන පැදුරක් තියෙනවා. ඒක තේරෙන්නේ නැහැ අර වගේ. මේ මොකද්ද? අන්නම ප්‍රශ්න කරන්න හේතුන කාරණේ. ඒ තමයි වංග විරේ කියන්නේ කියලා කිව්වා. ඇයි? ඒකෙත් අර වගේ ඇතුළේම දොරටු තුන හතරක් තියෙනවා. නමුත් ඒ කොයින් ගියත් අතරමඟ නතර වෙනවා එකක් විතරයි නිවැරදි පාරේක හොයාගත්තේ නැත්නම් යන්න බැහැ. ඒ වගේ ඔය පංචශීලයෙන් නිවන් ලබන්න පුළුවන් කියලා හරි අටශීලයෙන් නිවන් ලබන්න පුළුවන් කියලා හරි සාමාන්‍ය ශීලයෙන් නිවන් ලබන්න පුළුවන් කියලා හරි උපසම්පදා ශීලයෙන් නිවන් ලබන්න පුළුවන් කියලා හරි ඒ දොරට වලින් නම් ඔබ ඇතුළු වෙලා නිවි බලාපොරොත්තු වෙන්නේ ඔබට කොතන හරි කියලා දෙනවා. ඒ ඔක්කොම වංගගිරිය වැරදි පාරවල්. ඒ නිසා තමයි ඒකට ධර්ම විනය නම් වූ නිවැරදි පාරක් තියෙන්නේ. නමුත් පුතත් ජන භාවයේ ඉඳගෙන ධර්ම විනයට යන්න බෑ කාටවත්. ඒ නිසා අපි පුතත් ජන භාවයේ තුල යා හැකි දුර සහ පුතත් ජන භාවයේ කුමක්ද කියන එක තව ටිකක් කතා කරලා අපි ධර්ම විනයට යන්න ඕන. පුතඥාන භාවය තුළ සම්මර වෙන්නේ මව් කුසේන් බිහිවි ජීවිත අවසානයේ දක්වා ජීවත් වී මිය ගියන කෙනෙක්. පුතඥාන භාවය තුළ සම්මර වෙන්නේ මේක හරි මේක වැරදි වැරදි නිසා නොකරමු හරි නිසා කරමු කියන සංකල්පයේ ඉන්න කෙනෙක්. එතකොට බුදුන් වහන්සේ පිළිබඳව ඉදිරිපත් කරලා තියෙන සූත්‍ර පාඨ මොනවාද? අශ්‍රතවා පුතුඥානෝ හරියානං අදස්සාවි හරියස්ස ධම්මේ අපෝවිදෝ හරියස්ස ධම්මේ අවිදීතෝ. අශ්‍රත පුතුඥයා කියන කෙනා ආර්යයන් වහන්සේලා දකින්නේ නැහැ. හරියස් ආර්යයන් වහන්සේලා දැකීම ප්‍රිය කරන්නේ නැහැ. ආර්යයන් වහන්සේලාගේ ධර්මයේ හික්මෙන්නේත් නැහැ. අන්න ආර්ය විනය ධර්ම විනය හික්මීම වෙනයි පංචශීලයේ අටශීලයේ උපසම්පදා ශීලයේ සහ පොයලා ශීලයේ හික්මීම වෙනයි. මේ හික්මීම හික්මෙන්ට එපා කියන එක නෙවෙයි කියන්නේ අපි. මේ හික්මීම තුළ සීමා සහිත දුරක් යන්න පුළුවන්. එතනින් එහාට මාවතක් කිහි නැහැ. හික්මීම තුළ චිත්තසංතානගත දුකෙහි අඩුවක් තියෙන්න පුළුවන්. අර සමාජගත දුක සංසිඳී තියෙන්න පුළුවන්. නමුත් චිත්තසංතානගත දුකට සංසිඳීමට ප්‍රතිකාර හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා ඒ යහපත් ජීවත් වන හැම දිනාටම ජීවිත අවසානයේදී තේරෙවි මොකක්ද නොලැබුණ දෙයක් තියනවා නේද මෙච්චර හොඳට ඉඳලා කියලා. එහෙම නැත්නම් පශ්චාත්තාපයේ දුක තියනවා නේද කියලා. නමුත් එසේ වැටහෙන විට පෙරහැර වස් අවසානයි නැත්නම් කාලය ගත විය අවසානයි. මේ නිසා තමයි අපි තේරුම් ගන්න ඕන බුදුන් වහන්සේ පහළ වූ සමාජයේ බුදුන් වහන්සේ යම් ධර්මයක් දේශනා කරන්නට මත්ෙන් සහ අනිකුත් සමයන් වල හෙවත් ආගම් වල යම් යම් සංයම සංවර මාවත් දේශනා කරලා තිබෙනවා. එවන් කිසියම් ආකාරයක සංයමයක් සංවරයකට සිදු වෙනවා. ඒක ලෝකේ පවතිනත් ඕන. බුදු ධර්මයේ වැදගත් කොටස යට වූ කාර්ය තුළ ඒ බඳු ක්‍රම අනුගමනය කරනවා වුණා වෙන කරන්න දෙයක්වත් නැහැ. නමුත් තේරුම් ගත යුතු කරුණක් තියෙනවා. බුද්ධෝත්පාදේ යන බුදුරජාණන් වහන්සේගේ පහළ වීම යන ඔය කියන ධර්මයට පරිබාහිර දේවල් පහළ වීම නොව සද්ධර්මයේ පහළ වීමයි. දැන් පංචශීල ශික්ෂා පදේ හෝ අටශීල ශික්ෂා පදේ හෝ උපසම්පන්න ශික්ෂා පදේ හෝ සාමණේර ශීල ශික්ෂා පදේ හෝ සම්වර වෙලා තිබෙන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ වටහාගෙන නොවේ. ඊට මෙහාට සම්වරයක්. ඒ නිසා ඒ සම්වරයට අදාළ විපාක ලැබුණාම ඉතිහාසයක් ලබන්න බෑ. මෙන්න මේ වංගගිරිය තුළ අපේ බෞද්ධ සමාජය අපි දන්න කාලෙට පෙර මං හිතන්නේ අවුරුදු 3400ක් වෙන්න පුළුවන් 400ක් වෙන්න පුළුවන්. ඇතැම් මා අය ඉදිරිපත් කරන හැටියට බුද්ධ කාලයෙන් පසුව කියලා කියනවා. මට නම් එහෙම කියන්න බෑ. ඒක නමුත් ඒකට වචනයක් ගන්න ඕන නැහැ. යම් කලක පටන් අපි සීල මාර්ගලාද ගමන් කරන්න කියලා හිතනවා. දැන් ඔය දුම්රිය මාර්ගයක් ගත්තාම ඒකේ සීල දෙකක් තියෙනවා කියලා හිතනවා. එතකොට එක පිල්ලක යන්න තියෙන උඩරට පැත්තට නම් අනිත් පිල්ල යන තේ රජරට පැත්තට නම් උඩරට යන්න ඕන කෙනා රජරට පිල්ලේ ගිහින් උඩරට යන්න බෑනේ. අන්න ඒ වගේ මේ බෞද්ධ වුණාට අපි ගමන් කරන්නේ ආර්ය ප්‍රතිපදාවකද අනාර්ය ප්‍රතිපදාවකද කියන එක පිළිබඳව බහුතරයකට අවබෝධයක් නැහැ. කවුරු හරි කියලා දෙන නිසා, කොහොම දෙනෙක් කරන නිසා අපි සිල් ගන්න යන, අපි දාන දෙන්න යන, අපි චෛත්‍ය කරන්න යන, අපි භාවනා කරන්න යන කියලා යනවා වුණාම මොකට දැහුවත් දැන් ලකින්න කියලා කියාවේ ඔක්කොටම. භාවනා කරන්න මොකටද කියලා හෙවත් තේරුම් කරගන්න කියන සරල උත්තරයක් දෙනවා වුණාම සිත ඒකම කරගැනීමන ඒ භාවනාවේ ගැඹුරු අරමුණ විය යුත්තේ. නමුත් ඒ වගේ අපට වචන තියෙනවා. ඒ නිසා මේ පිළිබඳව පුළුල් අවබෝධයක් බහුතරයකට නැහැ. එනිසා මේ දසවස්තුක සම්මාදිට්ඨියෙන් එහාට පණින කඩුල්ල හොයාගන්න, කඩමිය හොයාගන්න බොහෝ දෙනාට හැකියාවක් නැහැ. මේ නිසා තමයි මම හිතන්නේ බුදු පියාණන් වහන්සේ වදාරලා තිබෙන්නේ තථාගතත්ව වේදිතස්ස ධම්මිනේ වික්ඛවේ විවටෝ විරෝධේ නොපටිච්ඡන්නෝ කියලා. එකට උන්වහන්සේ ප්‍රවේද කරගත් මනාව අවබෝධ කරගත් ධර්ම විනයක් පවතිනවා. ඒ වැසුන බබලන්නේ නැහැ. විමුක්තවත් පමණයි බබලන්නේ. අන්න වැසුන යුගයකදී අපට අර කියන බාහිර පුද්ගල සංවරයෙන් එහාට යන්න ගමනක් නැහැ. මේ නිසා මේ සමස් සමාජයේම තෙරු නොගත් තෙරුන් ගත්ත අය වෙනම ඉන්න පුළුවන්. තෙරුන් නොගත් අය ඉන්නේ එක වැටකින් මහා පැත්තේ කියන එක තේරුම් ගන්න. ඒකට තමයි කියන්නේ අත්ති වික්කවේ සම්මා දිට්ඨි. මානික සම්මා දිට්ඨියක් තියෙනවා සාසවා. සාසවා කියන්නේ කෙලෙස් සහිතයි කියන එක. පුඤ්ඤ භාගිය. පිනට බරයි, පිනට නැඹුරුයි, පුණ්‍ය විපාක වලට නැඹුරුයි. පිනේ පැත්තට නැමිලා තියෙන්නේ. උපදි වේපක්ඛා. විපාක වේපක්කා කියලා කියන්නේ ඒක මෙලව පරලෝ වශයෙන් නැන්න පුළුවන්, ප්‍රවෘත්ති ප්‍රතිසම්පි වශයෙන් නැන්න පුළුවන්. එනිසා ඒකට කියන්නේ විපාක දෙන සම්මාදිට්ඨිය. අද යම් දෙයක් කළොත් හෙට හෝ මතු දිනක හෝ මතු ජීවිතයේදී හෝ මිනිසුන් අතර හෝ දෙවියන් අතර. තව එහාට භාවනාවේ කුසල කළොත් එහෙම රූපී අරූපී බබතලවල අදාළ විපාකයක් හම් වෙනවා. එනිසා ඒක විපාක දෙන සම්මාදිට්ඨිය. පළමුව මේක පැමිණිය යුතුයි කෙනෙක්. කැලේ ඉඳහම කටවැනෙනවා, එළිමහකට ආවම කටවැනෙන්නේ නැහැ වගේ. පාපකාරී ජීවිතයක් තුළ ඉඳගෙන ඉතිහාය යන්න බෑ. ඒ නිසා Tamanට තේරෙන්න ඕන හරි වැරදි දෙක. තේරුම් අරගත්තාම වැරද්දෙන් ඉවත් වී හරියට තේන්න වෙනවා. මෙන්න මෙතන. මේ සම්මාදිට්ඨියට කවදාවත් සෝවාන්නාදී මාර්ගඵල ගේන්න බෑ මේකට. නිවීම ගේන්න බෑ. ලෝකෝත්තර සුව මෙතෙන්න ගේන්න බෑ. නමුත් මේ සමාජයේ මේ දසවස්තුක සම්මාදිට්ඨිය සිටමින් සෝවාන් හොයනවා. නිවීම හොයනවා. සසරෙන් එතර වීම හොයනවා. කවදාවත් එසේනම් බුදුරජාණන් වහන්සේ සම්මාදිට්ඨින් අහං වික්ඛවේ ද්වයං වදාමි යනුවෙන් දේශනා කරන්නේ නැහැ. අන තේරුම් ගන්න. එනිසා අපිට බණ තේරෙන්නේ නැතුව, බුදුබණ තේරෙන්නේ නැතුව අපි සංයමයක සංවරයක පිහිටනවා නම් එතන තියෙන දසවස්තුක සම්මාදිට්ඨියවත් උත්තර සම්මාදිට්ඨියයි. මේ පිළිබඳව මම තම අදහසක් ඔබට ඉදිරිපත් කරන්නම්. මේ සමාජීය විවේචනයට යන්න හෝ කවුරුත් විවේචනය කරන්න යන්න එපා. කල්පනා කරගන්න, මතක තියාගන්න, හිතලා බලන්න. බුදුසමයේ පැහැදිලි කිරීම වලදී අපට ලැබෙනවා පෙරවරු බුදු පියාණන් වහන්සේ මුල් අවුරුදු 20ක කාලයක් වික්ෂුන් වහන්සේලා සඳහා ආනාපාතිමොක්ඛ විනා දේශනාපාතිමොක්ඛයක් තිබුණ නැති බව. තවත් දෙකින් කියනවා නම් මුල් අවුරුදු 20 පැවිදුණ අයට බුදුරජාණන් වහන්සේගේ ශික්ෂා පදමකුත් තිබිලා නැහැ. එතකොට අවුරුදු 20කට පස්සේ තමයි මේ ශික්ෂා පද පණවන්නට උනේ ආසවක්ඛණීය ධර්මෙහිව කිරෙස්සහගත පැත්තට බර වෙන කර්ම පහළ වීම නිසා. දැන් ඔබ හිතන්න ඕන මේකයි. අනිවාර්යම නම් ශික්ෂා පද මේ සඳහා ශික්ෂා පද නොපැනවූ 20 අවුරුද්ද තුලට පෙර, ඉස්සට පෙර 20 අවුරුද්ද තුල වැඩියෙන් නිවන් අවබෝධ කරගත්තේ ඒ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පිරිස් මොන සිල් රැකලා. අන්න එතකොට තමයි කියන්නේ බුදු සසුනේ මුලින් තිබිලා තියෙන ධර්ම විනයක්. ධර්ම විනය නොතේරෙන කෙනාට හෝ ධර්ම විනය යටපත් වූ කාලක තමයි අපට ශික්ෂා පද විනයෙන් සම්මර වෙන්න සිද්ධ වෙන්නේ. එතකොට එහෙමනම් මේක තේරුම් ගත්තයි කියලා තමන් ඉන්න ස්ථාවරයේ තියෙන ශික්ෂා පද සම්මරේ අතහැර ගමන් එහෙම නැහැ. ඒකත් තේරුම් ගන්න ඕන. දෘෂ්ටිය බැරි නොවනහම බාහිර වශයෙන් අසංවර පුද්ගලයෙක් වෙන්නේ නැහැ. පියෙක් නම් පියෙක් වශයෙන්, මවක් නම් මවක් වශයෙන්, පන්සිල් රකින කෙනෙක් නම් පන්සිල් රකින කෙනෙක් වශයෙන්, පොය දවසට නම් අටසිල් රකින කෙනෙක් වශයෙන්, සාමනීර පොඩි ආමර නමක් වශයෙන් උපසම්පදා භූමියේ ඉන්න අපේ විදිහට. නමුත් තේරුම් ගන්න. ඒ වචනේ මම හිතට කියන්නම්. නිවන් අවබෝධ කර ගැනීමට අවශ්‍ය නම් ගිහි පුද්ගලයා ගිහි විනේශයට ධර්ම විනය අනුගමනය කළ යුතුයි. නිවන් අවබෝධ කර ගැනීමට පැවිද්දන්ට අවශ්‍ය නම් පැවිද්දා පැවිදි විනේශයට ධර්ම විනය අනුගමනය කළ යුතුයි. නිවන් අවබෝධ කර ගන්න ඕන හැම දිනාටම තියෙන තවත් විනයක් තමයි ධර්ම විනය. ධර්ම විනය කියලා කියන්නේ ධර්මය මූලික කොටගත් විනය. මෙන්න මේ ධර්ම විනය කියන එක පුතත් ජන භාවයේ කොතන හිටියත් නැහැ කියන එක සාර්ථක බණින්න භාවිතා කරන්න එපා. තේරුම් ගන්න භාවිතා කරන්න. තේරුම් ගන්න භාවිතා කරන්න. එතන සංවර වෙන්නේ පුද්ගලයේ. එතන සංවර වෙන්නේ පිප්පව විපාක විශ්වාසයෙන්. එතන තණ්හා අනුසය ශේවීමක් සිදුවන්නේ නැහැ. තණ්හා අනුසය වැඩෙනවා. ලෝභ දේශ මොහයන් ශේවීමක් සිදුවන්නේ නැහැ. ලෝභ දේශ මොහයන් වැඩෙනවා. ලෝභදේශ මොහයන්ගේ ස්වභාවය තමයි පව කරනකට ඉතා ඉක්මනින් වැඩෙනවා. නමුත් පුතග්ජන භාවය තුළ පින් කළත් පින් වලට එපා වෙනම තියෙවි ලෝභදේශ මොහයන්ගේ වැඩිම සිදු වෙනවා. මේ පිළිබඳව මා ඔබ වෙනනම් සමග කරපු සාකච්ඡාවකදී මට දීපු පිළිතුරක් තියෙනවා බොහෝ දෙනා. ඔබත් දන්නවා සමහර දෙනා. එය ධර්මශාලාවක් වැනි තැනකදී මා අසූ ප්‍රශ්නයක්. දෙයක් ආරයි මේ ප්‍රශ්නය. පාසනවා, විමසනවා. කරුණා කරලා මට කියන්න ඔබෙන් නොවසනවා නෙමෙයි අසු ප්‍රශ්නේ සහ පිළිතුර මා මේ දෙන්නේ. මේ ජීවිතේ ලබා ගත්තාම වැඩියෙන්ම සන්තෝෂයෙන් ඉන්නේ ලදරුවාද මැදිවියේ කෙනාද මහලු කෙනාද? මට උත්තර දෙනවා බක්තරේ සියල්ලම වැඩියෙන්ම සන්තෝෂයෙන් ඉන්නේ කුංචි දරුවයි. මේ ජීවිතේ ලබා ගත්තාම වැඩියෙන් දුකසේ ඉන්නේ දරුවාද නැ තරුණයෙක් කෙනාද මහලුද? මට උත්තර දෙනවා වැඩියෙන් දුකසේ ඉන්නේ මහලුයි. ඔබත් මේක පිළිගන්නේ. ඇයි ජීවිතයේ අගට යනකොට දුක වැඩි වුනේ? ඔන්න පුතක් යන භාවයේ දෝෂය තුලක සිද්ධ වෙනවා. ඒ නිසා තමයි ධර්ම රත්නයේ ගුණයක් අතු කරලා තියෙන්නේ ඕපනයික කියලා. උදෑසන දරුවන් පාසලට හෝ පොරළමාගේ සංවර්ධන මධ්‍යස්ථානයට බාරදී මාගට්ටුවට ගිහින් පරුත් අරගෙන බැංකුවට ගිහින් සල්ලිත් අරගෙන එන්න සැලසුම් කරගත්ත මොහොතේකට හදිසියේ මුළුතැන්ගේ ගිනි අරගෙන නැති බව දැනුණොත් එහෙම අර වැරදිම කරගෙන ඇවිදින් නෙමෙයි මුළුතැන්ගේ ගින්න නිවන්නේ. වැඩ පසෙක දමා පළමුව ගින්න නිවන්න වෙනවා. අන්න ඒ වගේ බුද්ධෝත්පාදයක උපදින මිනිසා එක පැත්තකින් භාග්‍යවන්තයි. ඒ තමයි මනුෂ්‍ය පරිලාභෝච කියන අවස්ථාව ලැබී තිබෙනවා. ඊට වඩා දුර්ලභ ධනේ දෙයක් තමයි සද්ධර්මය හමු වීම. මනුෂ්‍ය පරිලාභය ලැබුණට මේක කරන්න බෑ. සද්ධර්මයක් හම් වෙනවා. මේ නිසා මේ පිළිබඳව වේලාම සූත්‍රයේ හෝ අවස් සූත්‍රයක පවතින ගාථාවක් තිබෙනවා. තසේදම් සම්මුඛී භූතං යම් ලෝකස්මින් සුදුද්දවා. කෙනෙකුට මිනිස් ලෝකන් කෙනෙකුට මොන ගැසෙනවලු මේ ලෝකයේ දුර්ලභ කරුණු දෙකක්. එක ඔබට ලැබී තිබෙන ওই මනුස්ස ප්‍රතිලාභ. දෙවෙනි එක තමයි සද්ධර්මය හමු වීම. මනුෂ්‍ය ප්‍රතිලාභය ලබා සද්ධර්මය හමු වුනොත් පමණයි අලං වාය මිතුන් තත් අත්තකාමේන ජන්තුනා තමන්ම ගලවා ගැනීමට කැමති නම් තමන්ගේ දුක තුනී කර කැමති නම් ඒ සඳහා උත්සාහ කිරීම සුදුසු වෙන්නේ. එසේනම් අර ශික්ෂාපද විනයන් තුළ ඉන්න පුතත් යන කිසිෙකුටත් මා කියනවා සද්ධර්මය ලැබී නැහැ කියලා. ඒකයි මම ඔය ඔබගෙන් විමසීමක් කළේ මෙතන ඉන්නේ කවුද කියලා. අනික ගැඹුරු කරුණු නිසා ඔවුන්ගේ සිත එකපාරටම තේරුම් ගන්න අපහසු වේ. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ චරිතය හොයා බලමු අපි අතීතයේට. කොණ්ඩඤ්ඤ තවුසා ගැන ගන්න, පස්වග තවුසන් ගැන ගන්න, යතකුණු පුත්‍රයා ප්‍රමුඛ යහළුවන් ගැන ගන්න, දිම්ස රජතුමා ගැන ගන්න, බද්දවග්ගයේ කුමාරවරු ගැන ගන්න, ජටිල තවුසන් ගැන ගන්න, දින් සුද්දෝදර රජතුමා ගැන ගන්න, යශෝදරා දේවිය ගැන ගන්න, ප්‍රජාපති ගෝතමී ගැන ගන්න. ගිහි පැවිදි ස්ත්‍රී පුරුෂ සෙල්ලක්කාර විවිධ චරිත. මේ ටිකම සම්බන්ධයෙන් අපිට උගන්වන්නේ මොකක්ද? බණ අසාසෝවාන් විය. අන්න බලන්න බණ මූලික වෙලා තියෙන බව. එනිසා අපි විශේෂ වශයෙන් බුද්ධ ධර්මයේ ඉගෙන ගත්තට ඒ පිළිබඳ දැනුමක් විතරයි අපිට තිබෙන්නේ. ඒක බණාසසෝවාන් වීමක් වෙන්නේ නැහැ. මේ නිසා ඒ අධ්‍යාපන රටාව තුළ කෙනෙක් සාමාන්‍ය පෙළ උසස් පෙළ විශ්වවිද්‍යාලයේ පසුකොට ගන්න ආචාර්ය උපාධිය ලබා ගත්තත් ඔහුට ඔහු පෘථග්ජන නම් ඔහුට තියෙන දැනුමක් විතරයි දැකමක් නැහැ. ඒක තේරුම් ගන්න වෙනවා. ඒ නිසා මේක අධ්‍යාපනයේ උදව් කරගෙන ආයතු වෙනම ප්‍රතිපදාවක්. දැනුමින් කළ හැකි දෙයක් නෙමෙයි. මේකට අවශ්‍ය වෙනවා දැක්මක්. මේ දැක්ම සඳහා පදනම් වෙන කරුණු දෙකක් ඔබ අසා තිබෙනවා. දෙකකුත් තියෙනවා, හතරකුත් තියෙනවා. දෙක ගත්තොත් පරතෝගෝෂේ සයෝසමාසිකාරය. පරතෝගෝෂ කියන්නේ අනුන්ට සවන් දෙනවා කියන එක. තවත් එකක් එහාට ගත්තොත් මේකට තියෙනවා කල්යාණ මිත්‍ර සේවනය, සද්ධර්ම ශ්‍රවණය. ඒ දෙක ලැබුණෙන් පසුව තමයි අර ධම්ම යෝනිසෝමනසිකාරය සහ ධම්මාන ධම්ම පටිපදාව යන්න පුළුවන්කම. යෝනිසෝ මානසිකාරය සහ ධම්මාන ධම්ම ප්‍රතිපදාව කියන එක පෘථග්ජන සමාජයේ නෑ. ඒක තියෙන්නේ ආර්ය සමාජයක විතරයි. මතක තියාගන්න. එහෙනම් පළමුව සද්ධර්ම ශ්‍රවණයට අවශ්‍ය කල්‍යාණ මිත්‍ර සේවනය ලබා ගන්න ඕන. ඔබේ සිගාලවාද සූත්‍රයේ පවතින කල්‍යාණ මිත්‍ර සේවනය පෙන්වන්නේ ඔබට හදිසියට උදව්වට උපකාරයට කරන යම් හිලු විහායාදයහලුයි. කුද්දකනිකායේ එකගණිපායේ තියෙන කල්‍යාණ මිත්‍ර වර්ගයෙන් කියන්නේ ඊට වඩා ගැඹුරු කරුණක්. ඔබේ අහලුවාට පොළොවේනේ ගෙදර වසා ගිය විට සතුන්ගේ කැම ටිකක් දෙන්න. එහෙම නැත්නම් ගෙදර වසාගියට ගෙදර ආරක්ෂා කරලා දෙන්න. අතවාරුවක් හදිස්සිය දෙන්න. මරණයකදී උදව් කරන්න. ඒක තමයි ඔබ දකින කල්යාණ විශේෂය. නමුත් මේ සද්ධර්මයේ කල්යාණ මිත්‍ර සේවනය පිළිබඳව කතා කරන්නේ එහෙම බාහිර උදව් කිරීමක් නොවේ. නාහං වික්කවේ අඤ්ඤං ඒක ධම්මං පි සමනුපස්සාමි. එන අනුප්පන්නං වා කුසල ධම්මා උප්පජ්ජති. උප්පන්නං වා අකුසල ධම්මා පරියායම්පි. යතේ ධම්ම වික්කවේ කම කල්යාණ මිත්‍රතා. මාමගේ සර්වඥතා ඥානින්වත් දැක නැහැ උපන් අකුසල් දුර වෙනස නූපන් කුසල් උපදින ධර්මතාවයක්. කල්යාණ මිත්‍ර සේවනය තරම් කල්යාණ මිත්‍රස්ස වික්කවේ. උප්පන්නං අකුසලානං ධම්මානං අනුප්පාදාය. අනුප්පජ්ජති. අනුපදයන්ති උපනං කුසල ආරන්දම් මම් පරිහායන්ති අකුසල ආරන්දම් මම් පරිහායන්ති කල්‍යාණ මිත්‍රයා ඇති කෙනාට මහණෙනි උපන්න කුසල් දුර වෙන අනුපන් කුසල් උපදිනවා මේ උපන්න කුසල් දුර වීම කියලා කියන්නේ සිතේ තියෙන ලෝභ දේශ මොහයන්ගේ ශේවීම ඔබට ඔබේ ළඟ ඉන්න කල්‍යාණ මිත්‍රයාට ලෝභ දේශ මොහ ශේව කරහැටි කියලා දෙන්න පුළුවන් නැහැ ඒක ලෞකික කල්‍යාණ මිත්‍ර සේවනයක් බුදුන් වහන්සේ මේ ආධාරණ කල්යාණ මිත්‍ර සේවනය සද්ධර්මයේ තේරුම් ගත්ත පුද්ගලයෙකුගේ ඇසර. මේ පිළිබඳව මට මතක් කරන්න තරණක් තියෙනවා. ගම්බදෝසා නාගරිකව තිබෙනවා පරම්පරා. ඒවා බටහිර වෙදකමට පරිබාහිරව ගත්තාම දේශීය වෙදකමේ තියෙන වෙද පරම්පරා. සමහරවිට අවුරුදු 1000ක් විතර දිශීටත් ඇසර. කොහොමද මේක රැකෙන්නේ? පියා වෙදකම ඉගෙනගෙන කරගෙන යනවා වත්යක් වශයෙන් ඔහු දන්නවා. ඔහු වයසකට යනකොට දරුවන්ට මේ වෙදකම ටික ටික කියා දීලා අවසානයේ ගුරු මුෂ්ටියක් දෙනවා. වෙද මහතා මියානවා වෙදකම දරුවන්ට ලැබෙනවා. ඒ නිසා වෙදකම දිගින් දිගටම පරපුරෙන් පරපුරට එනවා පුද්දලෙක් මේ ගියාට. මෙන්න මේ ධර්මයේ පිළිබඳ අවබෝධයක් අන්නේ වගේ පරපුරෙන් එන්න ඕන දෙයක්. තේරුම් ගත්ත කෙනා තමන්ගේ කිහිප පැවිදි ශිෂ්‍යාන දිශ පරපුරට මේ ඇස දෙන්න ඕන. මා දකින මහානකම් දෙකක් තියෙනවා. එකක් තමයි වර්තමානයේ අපිට ලැබී තිබෙනා වූ පරපුරෙන් එන ශිවරපටිය කර බැඳීමෙන් සිදු කරන මහානකම. ඔව් ධර්මයේ අතයෝගීකේ මහානකමෙන් සද්ධර්මයේ රැකගෙන ඉන්න ඕන. නමුත් මා දකිනවා ගුරුවරයාගේ අවබෝධයේ ශිෂ්‍යයාට දෙන මහානකමකුත් තියෙනවා. ඒක නැති වූ නිසාද මේ සමාජයේ අපට ඒක නැත්තේ ශිවරපටියට පමණක් සීමා වී තියෙන කියන එක ගැන අපි ගන්න දෙමෙලා තියෙනවා. දැන් බලන්න මම ඒකට ආසන්න කාලයක් ඔබ සමග සිටිනේ මේ කතා කරන්නේ අපි ඉන්න සීමාව තුළ පුතත් යන සාසලා පුණ්‍ය භාගියා උපදී පක්ඛා මෙතන තමයි හැම දිනම හිර වෙලා ඉන්නේ දැන් අපි අපේ කාල සීමාව අරගෙන එහා පැත්තට යන්න වෙනවා ඒක මීට වඩා විස්තර පිනවා කරන්න අත්‍යධිකලේ සම්මාදිච්චි මාන සම්මාදිච්චක් තිබෙනවා අරිය අනාසව ලෝකුත්තර මග්ගංගා තව සම්මාදිට්ඨියක් තියෙනවා. ඒකට කියනවා ආර්ය සම්මාදිට්ඨිය. ඒක තමයි ආශ්‍රාහෙවත් කෙලෙස්සේම සිදුවන්නේ. එහි තමයි ලෝකෝත්තර මාර්ගාංගෙවත් සෝවාන් ආදී මාර්ගඵල තියෙන්නේ. මම මේකට මට ආවේනික උදාහරණයක් ගලපලා තිබෙනවා. මාහිදතුන් ඇසුරු කරාය මේක දන්නවා අනුරාධපුරයට ගිය පරණිතාන ශූරයන් චෛත්‍ය දේශ බලා චෛත්‍ය කොටේසිට පාදම දක්වා කොටස නිවන් මාර්ගට ගලපලා දේශනා කළා මෙන්න මෙහි අප විභාග දෙකක් කළා මේ තේරුවන මේ චතුරාර්ය සත්‍ය මේ ආර්ය අෂ්ටායක මාර්ගය කියලා හැම මේ කොට එහෙම කියන එතමන්ට අහන්න ඕනේ නැහැ මේක පස්යෙන් තියෙන වැලිමලුව සහ සලපතල මල් දෙකට අදහසක් ඉදිරිපත් කරලා නැහැ රොලන්චිල්ලා හොරයිද්‍ය අධ්‍යක්ෂවරයා හිටපු කාර්ය වෙනකොට ඔය විහාරස්ථානවල ජෛත්‍යවල සලපතල මල් විතරයි මතුවලා තිබුණේ අපාරත්වේ. ඔහුගේ නොනැසට නැත්තා ඔහුගේ කල් පරිකල්පන ශක්තියට අහුණා මීට වඩා එහා මලුවක් තියෙන්න ඕන කියලා. හරන බලන්න කිව්වා. හරව බැලුවම හැම මලුවකම ජෛත්‍යකම සලපතුල හෙවත් ගල් ඇතුළු මලුවට පිටින් වැලි මලුවක් තියෙනවා. දැන් ඒක මතුවලා තියෙනවා බොහෝ වේලා තාත්මත් කරමින් පවතිනවා. ඔබ අනුරාධපුරයට බස් තිබෙනවා නම් මේ වැලිමලුව හෝ සලපතන මලුවට පිටින් තියෙන තුත්තික සහිත කැලෑව. පාවහන් නැතුව ගියොත් නෙරෙන්චි යන්නේ නාදතරණ ඇනින්නේ මේ තුත්තික සහිත කැලෑව. මෙන්න මේ තුන ගන්න. තුත්තික සහිත කැලෑව, වැලිමලුව, සලපතන මලුව. තමයි තුච්චකයිත කැලෑව ඉන්න කෙනා කටු ගන්නවා ගන්නවා වගේ තමයි පව් කරන මිනිස්සයා පව් කරලා ලෝභ දේශ මොහ රැස් කරන මරින්මතු අපාගත වෙනවා. මේ කැලෑව ඉවත් වී නැත්නම් මේ තුච්චකයිත බිම ඉවත් වී තව කෙනෙක් වැරි මළුවට එනවා. දැන් වැරි මළුව වටා යන්න පුළුවන් ප්‍රදක්ෂිණා කරන්න පුළුවන්. ඒක සුදු පාට වැලි තියෙන කටු නෑ. නමුත් චෛත්‍ය දේශ බලාගෙන වන්දනා කරන අය නම් චෛත්‍ය ස්පර්ශ කිරීමේ උරුමයක් මේ වැලි මළුවට නැහැ. වැලි මළුවේ හැමදාම රවුම යන්න පුළුවන්. මෙන්න මේ වගේ අකුසලයන්ගෙන් ඉවත් වී ධර්ම දසවස්තුක සම්මාදිට්ඨියට පැමිණීම කෙනෙක් වැලි මළුවට පැමිණීම වගේ. මේ කැලෑවේ සිට වැලි මළුව මගහැර කුඩ මළුවට යා හැකි පාරක් නැහැ. එනිසා කැලෑව අතහැර වැලි මළුවට වැලි මළුවෙන් හොයා ගන්න ඕන සලකත මළුවට යන පාර. සලකතල මළුවට ගොඩවුනොත් පමණක් චෛත්‍ය අත ගන්න පුළුවන්. චෛත්‍ය වඳින්න විතරක් මේ ස්පර්ශ කරන්න පුළුවන්. මා කියව චෛත්‍ය දුක්මා කළ නිර්වාණසෝය මේ නිර්වාණසෝය ස්පර්ශ කළ හැක්කේ ආර්ය සම්මාදිට්ඨියට පැමිණියට විතරයි. ආර්ය සම්මාදිට්ඨිය තමයි මා කියන්නේ සලකතල මළුව කියලා. ඊට පහළ තියෙන මළුවක් තමයි වැලි මළුව. අපේ බෞද්ධ සමාජයේ ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි හැම දෙනාම මේ වැලි මළුවට වෙලා සලපතල මළුවේ දේවල් බලාපොරොත්තු වෙනවා. ඇයි වැලි මළුවට යන පාර පිළිබඳව පොඩි ගැටලුවක් තියෙනවා. ඒක තමයි තථාගතයන් වහන්සේ සද්ධර්ම අන්තර්දාන සූත්‍රයේ දේශනා කරලා තිබෙන්නේ යම් විටක සද්ධර්මයේ කියන කොටස යටපත් වෙනවායි කියනවා. මහාකාශ්‍යප හිමියන්ගේ ප්‍රශ්නයකට පිළිතුරක් වශයෙන් උන්වහන්සේ මේ වදාරනවා. පඨවි ආපෝ තේජෝ වායු හතර මේ සද්ධර්මයේ අතුරුදහන් කරන්නේ මේ සසුනතලම පහළ වෙන යම් යම් අය ධර්මයට වැරදි අදාර්ථ කතන දීම තුළින් මේ සද්ධර්මයේ අතුරුදහන් වෙනවායි කියනවා. ඒක අතීතයේ වැඩ සිටි කිසියෙකුටත් මම ඇඟිල්ල දික් කරන්න සූදානම් නැහැ. නමුත් යට වෙන්න ඉඩ තියෙනවායි කියනවා. එනිසා තමයි සද්ධම්මෝ පරම දුර්ලභෝ කියන වචනේ කුත්‍රිපිටකයේ තියෙන්නේ. මම වෙන්ට මෙහෙමත් කියනවා. ඔබට සැපල් හෝ දොඩම් ගන්න ඕන නම් වේදිකාවේ තියෙන ඕනෑම වේදිකාවේ තියෙන ඕනෑම කඩකින් ගන්න පුළුවන්. නමුත් ඔබට ඊට වඩා උසස් ගමේ ඩ්‍රැගන් ෆෘට්ස් අනි බලතොරක් ගන්න ඕන නම් හිතන තියෙන තැනට බයන්න යන්න වෙනවා. මේ දෙන්න ගියේ නැහැ. ඒ වගේම සද්ධර්මයේ සම්බන්ධයෙන් ගත්කල උන්වහන්සේගේ ඉගැන්වීම ත්‍රිපිටකයේ තියෙන්නේ වික්ෂුන් වහන්සේලා සමග කර සාකච්ඡාවක්. උන්වහන්සේ විමසන්නේ ගොවියා විසින් බහැර කරන ලද ක්ෂිදුරක් ඇති විවගස මොහොතට ගිය විටදී මොහොතේ පාවී යෙමේ යට යන විට වතරසේකට වතාවක් උඩේන කැස් දැවවා ඒක ඇසක් ඇති. ඔහුගේ ඇස සමග මේ වියසිදුර ඒකාත්මික වී අහස පෙනෙන එක සිදුවේ ඇත්තක්ද? තව විස්තර ගොඩක් ඒක තියෙන අර්ථක වේගහ අපෑර නැති බුද කලාවේ නැහැ. විශ්වදාසයන්ගේ උත්තරේ ස්වාමීන් එක කවදාවත් දෙන්න බෑ. මහණෙනි ඒ සිදුවේ හැකි ඊටත් වඩා දුර්ලභ දෙයක් තමයි බුද්ධෝත්පාදයක මිනිසත් බව ලැබී සද්ධර්මය හමු වීම. ඔබ පිළිගන්න ඔබේ පැත්තෙන් ඔබට මිනිසත් බව ලැබී තිබෙනවා. ඔබ තීක්ෂණ නොවනින් බලන්න ඔබට හමු වී තිබේද සද්ධර්මය හමු වෙනවත් සද්ධර්මය කියන එක පිළිබඳව විමසිල්ලෙන් ඉන්න. ඒ දෙක හමු වුණොත් පමණයි මේ ආර්ය මාර්ග ප්‍රතිපදාවට ප්‍රවිෂ්ඨ වෙන්න පුළුවන්කමක් තියෙන්නේ. නැත්නම් වැලි මළුවේ සක්මන් කරනව ඇවිදින විනා කුඩ මළුවට යා නොහැකි. සම්මෙතර කාරණා දෙකක් තියෙනවා. දානේ විපාකයට ශීලේ විපාකයට යාවී විපාකයට කියන කාරණයට කියනවා දසවස්තුක සම්මාදිට්ඨියවත් කම්මස්සකතා සම්මාදිට්ඨිය. ආර්ය සම්මාදිට්ඨියට මොකද්ද කියන්නේ? දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදායේ ඥානං අයං මුච්ඡති ඉති දුක්ඛේ සම්මාදිට්ඨිය. එතකොට දෙකක් බව එක තේරෙනවා නේද? හරි. දසවස්තුක සම්මාදිට්ඨියේ සම්වර වෙන්නේ මෞකසයේ නිවි ජීවිත අවසානය දක්වා ඉන්න කෙනෙක්. ඔහු ගිහියෙක් වෙන්න පුළුවන්, පැවිද්දෙක් වෙන්න පුළුවන්, ඉස්සෙක් වෙන්න පුළුවන්, කුරුසෙක් වෙන්න පුළුවන් පුද්ගලයෙක් සම්වර වෙන්නේ. සාරි සම්මාදිට්ඨිය දේශනා කොට තිබෙන්නේ පුද්ගලයා මුල් කොටගෙන නොයි. බුදුමහසක ඉගැන්වීම වල තියෙනවා සෝත්‍ර දේශනාවල ලස්සන වචනයක්. සෝකායස වේදෝ පරම්මරණ දුග්ගති මුප්පජ්ජ සුද්ධති මුප්පජ්ජති කියලා. විශේෂ වචනයක් මට මේක. කායස්ස වේදෝ පරම්මරණ. කය විදී සිදුවෙන මරණයෙන් පසු කියලා ඒ විශේෂයෙන් කියන්නේ. ඔබ කය විදී සිදුවෙන කියන්න ඕනේ නැහැ මරණයෙන් පසු කියන්න බැරි. කය විදී සිදුවෙන මරණයෙන් පසු කියන වචනයක් වලලා තිබෙන්නේ කය විදී සිදු නොවන මරණයක් අපි ළඟ සිදුවෙන නිසා. දුනිග්ඝහස්ස ලවුනෝ යත්ත කම්ම නිපාතිනෝ කියන ගාථාවේ තියෙනවා දුනිග්ඝහස්ස මට්ට කරන්න බැරි ලවුනෝ වහ වහ ඉපිද නැසෙන මෙන්න මේ වහ වහ ඉපිද නැසෙන ඒකකේ අපට ගන්න පුළුවන් නම් වෙන් කරලා ඒකකේ කියන එක මම පෙන්නන්නම් එකක් අපිට රෙදිනේ දෙක ගන්න ඕන නම් ඔබ වෙනද බලට ගියාම අපිට මීටර යහම වෙන්නේ මීටර එකක් වුණාට සෙන්ටිමීටර 900ක් සෙන්ටිමීටරේ තවත් පුංචි පුංචි එකක වෙනවා මිලිමීටර එකක් තවත් එහාට විදුවත් මේක තවත් පුළුවන් කරන්න පුළුවන් දැන් සුසම්පිතාවයේ කියනකට ධාවනයකදී තත්පරයෙන් 10න් එක පමණයි 100න් එකක් වදිනවානේ එක එකකේ එහෙම ජයග්‍රහණය වෙන්නේ අන්න ඒ වගේ අපේ ජීවිතේ ළමා කාලයේ තරුණ කාලයේ මාරු කාලයේ කියලා යුග තුනකට බෙදන්න පුළුවන් නමුත් ඊට වඩා එහාට බෙදන්න පුළුවන් මේ යුග තුනත් මා මෙතන බෙදා ඉන්නම් ඔබට තේරුම් ගන්න බුදුන් වහන්සේගේ ඉගැන්වීම මේ පවතිනවා ජීවිතේ යාම තුනෙන් එකකදී කෙනෙක් ධර්මයට අවතීර්ණ වෙන්න ඕනයි කියලා. දැන් පිළිපතේ හෝ මේ ජීවිතයේ තියෙනවා සංඝයා යාමේ මැදියේම අලුයම කියලා රාත්‍රී යාම තුනක් පැවිදලා. ඔබ වැඩි ධර්මශ්‍රවණය කරන පිරිසකින් මෙවසෝ විට ඇතැම් විට මේ යාම තුන මොකද්ද කියලා ළමා කාලයේ, තරුණ කාලයේ, මහලු කාලයේ කියලා අශාස්ත්‍රීය පිළිතුරු මට දීපු අවස්ථා තිබෙනවා. නෑ. එහෙම Taman හිතන විදිහට බෙදන්න බෑ. ඒක ළමා කාලේ අතාරින්න ඕන කිරිසප්පයාගේ යුගය කියලා. ඒක ජීවිතය අග අතාරින්න ඕන ඇස්පෙන්නේ නැති කම් ඇහෙන්නේ නැති යමක් කරගන්න බැරි යුගය කියලා. ඒකට නියත වයසක් මට දෙන්න බෑ. සමාජාවුදු 10 15 වෙන ඉඳලා 70 ඉතර දක්වා වෙන්න පුළුවන් 75 80 වෙන්නත් පුළුවන්. දැන් බ්‍රාහ්මණ සංයුත්තේ බමුණන්ට නම් ඕක පෙන්වලා තියෙන අවුරුදු 120කට. 20කින් තමයි බණහන් තියෙන්නේ. එතකොට කියලා දෙනවා මුතුන් වයස අයින් වෙලා ගිහිල්ලා දැන් ඉතින් පරිලෝක විනත් දහමක් කරගන්න ඕනවා ඕක කරන්න බෑ කියලා. මේකෙන් පෙන්නන්නේ අඤ්‍යතරා යාම කියලා අපට යමක් කළ හැකි හරි හම්බ කරගති ඉගෙන ගත හැකි මුදල් දිරුවහ ශරීර ශක්තිය තියෙන යෝගී වගේම මේ පිළවඳ නොනැස යෝකර හැකි යෝගිය තමයි නව යෞවනය, භද්‍ර යෞවනය, අග්‍ර යෞවනය. එතනම යෞවනයක්. නොහැකි නෙමෙයි. නොහැකි යෝගිය අතාරින්න වෙනවා. නොහැකි කියන්නේ ඒ කියන්නේ නාකි හැදලා තියෙනවා කියලා කියන්නේ. නාකි වෙනවා කියලා කියන්නේ නැහැ කියනවා. මේ නිසා ඒ නොහැකි කාලයේදී නෙමෙයි බුදු සමය ගන්න ඕනේ හැකි කාලයේදී. මා හිතන ඔබ හැමදෙනාම මේ නව යවුවනේ භද්‍ර යවුවනේ සාග්‍ර යවුවනේ ඉන්නේ කියලා. එහෙමනම් ඔබට මේ කියන දේවල් වැටහෙනවා නම් එතනින් එහාට යන්න පුළුවන්. අත් කතා කරනවා එතන ඊළඟ පදේ වචනය. අර කායස්ස වේදෝ පරම්මරණා කියන වචනය උදව් කරගෙන කය විදී සිදුවෙන මරණයෙන් පසු තමයි උපත හම් වෙන්නේ. ඊට මෙහා පැත්තේ සිදුවෙන මරණය පිළිබඳව මෙබඳු ප්‍රකාශයක් තිබෙනවා. කන්දේසෝ ජායමානේසෝ ජීයමානේසෝ මියමානේසෝ ස්කන්ධයන්හි උපදින කල්හි දිරණ කල්හි සහ මෙයන කල්හි කනේ කනේ තන් ශනයක් ශනයක් පාසාම ඔබද උපදින්නෙහිය දිරන්නෙහිය මැරෙන්නෙහිය එවිට අපිට ආයස අවුරුදු 60ක් 70ක් 80ක් නව ශනයක් සමනයි. ඒ ශනයක උපදිනවා මැරෙනවා මේ ශනයක උපදින මැරෙන එකට කියනවා පංචස්කන්ධයාවී ඉපදීම මැරීම හෙවත් නැත්නම් පංච උපාදානස්කන්ධයාවී ඉපදීම මැරීම. පංච උපාදානස්කන්ධයාගේ ඉපදීම මැරීම තේරුම් ගන්න නැතිව ආර්ය විනයට යන්න බෑ. ආර්ය විනය තියෙන්නේ පංච උපාදානස්කන්ධයාගේ ඉපදීම මැරීම තුලයි. එතන සම්මර වෙන්න ඕන ශික්ෂාපද වලින් නෙවෙයි ස්කන්ධ පංචකයා තුල සිදු වෙන සිද්ධිය ඔබ දකින විදියද හරි බුදුන් වහන්සේ අදාළ විදියද හරි කියන මේ දෙකෙන් එකක් තෝරා ගැනීම. එනිසා ආර්ය අනාශව ලෝකุตතර මග්ගංගා ආර්ය සම්මා දිට්ඨියට ආවම තමයි ආශ්‍රයන් ශ්‍රේ වෙන්නේ සාලෝකෝත්තර මාර්ගාංග හිමිනේ. එහෙමනම් තේරුම් ගන්න මේක ආර්ය ශ්‍රාවක අරියස්සිනේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ වචනේ මතක් කරගන්න සමා ඔබට යමක් කියන්න. පොතපත පාසල් අධ්‍යාපනයේ අපි ආර්ය අෂ්ටාංගික මාර්ගයක් උගන්වලා පාඩම් කරනවා. ඒක පූර්ව භාගයක කතාවක් තියෙන්නේ. මේ තියෙන සත්‍යාරි සම සූත්‍රයේම ඔක ආකාර දෙකකට පෙන්වනවා යන්නේ කියනවා. එනිසා පුතග්ජන පුද්ගලයා ආර්ය අෂ්ටායික මාර්ගය කියනකොට ඒක ආර්ය මාර්ගය නෙමෙයි බල් පූර්ව භාග ප්‍රතිපදාව. ඒක මාර්ගපර නැහැ. ආර්යයන් සඳහා තියෙන අෂ්ටාංගික මාර්ගය ආර්ය අෂ්ටායික මාර්ගය ආර්ය ප්‍රතිපදාවට පත් වුණාම තමයි එතනින් එහාට මේ ආර්යයටම ගමන් කරන්න පුළුවන්. දැන් ආර්යයටම කියන වචනේ කියනකොට තව දෙන්න වචනයක් එකතු කරන්න හිතෙනවා මට. ඒ තමයි සෝත ආපන්න. සෝතාපන්න. සෝත ආර්ය අෂ්ටාංගික මාර්ගයට නමක්. ආපන්න පැමිණීමට නමක්. සෝතාපන්නව යනු ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණීමයි. එතනින් එහාටයි සතරදාගාමී අනාගාමී අරිහත් නැමැති මේ ලෝකෝත්තර මාර්ගාංග තියෙන්නේ. ඒකට පුතග්ජන කිසියෙක් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණ නැහැ. ඔවුන්ට තියෙන අනාර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්යයන් සඳහා තියෙන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය. එනම් ඔබට ධර්ම ශ්‍රවණය කිරීම තුළ ලැබෙන්න ඕන කවුරුත් සම්මානයක් දෙන්නේ නැහැ, කවුරුත් සහතිකයක් දෙන්නේ නැහැ, පෙන්වන්න දෙයක්වත් නැහැ. නමුත් ඔබේ සිතේ යම් ආකාරයක දැක්මක් පරිවර්තනයක් ඇති වෙනවා. ඒකට කියනවා ආර්ය භාවයටපත් වෙනවායි කියලා. මේ පිළිබඳ තේරුම් ගැනීමේදී ඉගෙන ගත යුතු වැදගත්ම කාරණය. සත්‍යය කවුද? පංචස්කන්ධය කුමක්ද? පංචස්කන්ධය උපදින්නේ නැසෙන්නේ කෙසේද යන්න. පංචය අනු පහකට නමක් ස්කන්ධය අනු සමූහයකට නමක්. එහෙත් මේ පිළිබඳව නිවරවුල් විවරණයේ සමාජගත වීමට මත්ෙන් එබඳු දේවල් තේරුම් නොගත් අය විසින් සමාජයේ ඉදිරිපත් කරන වචන අරගෙන උදාහරණයක් වශයෙන් ගත්තොත් ගම්බද ඉන්න ඇපනූල වදින වෙද මහත්තයෝ හදිසි කරදරයකට ගෙදරකට ආවහම කහපාට නූලක් මූලක් කහපාට කරලා ඇපනූලක් බඳිනවායි කියලා කියනවා. සමාකාරයේ මායි බඳු පුංචි පුංචි මන්ත්‍ර අහලක් තියෙනවා. එහෙදි ඔවුන් කියන දේක් තමයි මේ ශරීර පංචස්කන්ධයට වැළඳගත් ආ වූ අට අනුවක් රෝගනාවනුවක් ව්‍යාධි 23ක් මන්ත්‍රා කියන්නේ. එහෙදි මේ සමාජයේ භාවිතා කරන්න උරු වෙලා තියෙනවා ශරීරයට පංචස්කන්ධය කියලා. ශරීරයේ පංචස්කන්ධය වශයෙන් දකින තාක් කල් නම් එතනින් එහාට යන්න බෑ, ආරි භාවයටපත් වෙන්න බෑ. මොකද ශරීරය නැතුවම පංචස්කන්ධ පවතිනවා. පංචස්කන්ධ නෙවෙයි පංච උපාදානස්කන්ධ අපි ගන්නේ කොහොමද? අපාගතව සත්‍යයදාවත් පංච උපාදානස්කන්ධය. මිනිසා ළඟ පංච උපාදානස්කන්ධය. තිරිසන් සතාගාවත් පංච උපාදානස්කන්ධය. දෙවියන් ළඟ පංච උපාදානස්කන්ධය. රූපී අරූපී බඹතලවෙන් උපතල ලැබූ රූපී අරූපී ඥානලාභින් ළඟ පංච උපාදානස්කන්ධය. මෙසේ සත්ත්ව නිකායේ නවසත්තාවාසයේ 31 තලයේ තුනම සත්වයේ ගමන කරව ලබන්නේ මේ පංච උපාදානස්කන්ධය තුළ හිරවීමේ හිරවීමට ලැබෙන දඟුමක් වශයෙන්. මෙනිසා ආර්ය විනයට යන්නට පළමුව ඉගෙන ගත යුතුයි පංචස්කන්ධය පංච උපාදානස්කන්ධය යන්න නිරවුල්ව. මොකද ඒ තුළ තමයි ධර්මයේ සා ධර්ම විනයේ පවතින්නේ.